අපේ සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකෙක් විදියට තවත් කිව්ව කාරණයක් තමයි මම ජනාධිපති ධූරයේ සිටිනාතුරු ජාත්‍යන්තර පරීක්ෂණවලට ඉඩ තියන්නේ නැහැ කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් වෙනතුරු මේක රටේ ජනතාවට රහසක්. අද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් මිලියන 3ක් වෙන් කරනවා සංහිඳියාව සහ වගවීම පිළිබඳ යාන්ත්‍රණයක් ගොඩනගන්න. තාක්ෂණික සහාය ලබා දෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය. අර නවි නෝනා ඉන්නේ. අන්නේ නෝනා හිටිය කොමසාරිස් කාර්යාලයෙන් තමයි ජාත්‍යන්තර පරීක්ෂණේ, මේ කියන්නේ දේශීය පරීක්ෂණයක් කියලා, නමුත් ජාත්‍යන්තර අරමුදල් ලබාගෙන ජාත්‍යන්තර තාක්ෂණික සහාය මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයෙන් ලබා ගැනීමෙන්ම එය ජාත්‍යන්තර පරීක්ෂණයක් බවට පත් වෙනවා.